sādhu, sādhu, sādhu. Buddhaṃ, buddhaṃ, buddhaṃ vande. Dhammaṃ, dhammaṃ, dhammaṃ vande. Saṅghaṃ, saṅghaṃ, saṅghaṃ vande. Buddhaṃ, dhammaṃ, saṅghaṃ vande. Anto jata bahi jata jataya jatita paja thantham gotama puncami soiman vijataye jatam sile patettaya naro sapanyo cittam panyanche bhavayam Ātā pinipa ko bhikkhu so imān vijataye jatanti. Gauravaniya Swamin Vahanse, sadayavat pinnatuni, ada me sila wedasatahanehi devani piyawaratai apa me yanne. Me avasthavedi api sakaccha karanna balapuruththu wenawa. බුදුදහමේන භාවනාව විස්තරාත්මකව අපි මුලින් සඳහන් කළේ සාමාන්‍ය විදියට භාවනාවක් වඩන ක්‍රමය. පින්තුනි භාවනා කියන එක බුදුදහම තුළ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර එක්තරා පින්කමක් විදියට සඳහන් වෙනවා. දානමයක් පුණ්‍ය කිරේ වස්තු, සීලමයක් පුණ්‍ය කිරේ වස්තු, භාවනාමයක් පුණ්‍ය කිරේ වස්තු කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතෙන්දී දානමය පින්කම ආනිසංස විදියට අපට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය සහ සසරෙදී උපන්න ආත්ම භාවවල භවෝග සම්පත් ලැබෙනවා. ඒ වගේම සීලමය ආනිසංස විදියට සසරෙදී සුගතියක් ලැබෙනවා. දැන් අපට මේ වගේ ලක්ෂණ සුගතිය වාසනාන්ත මනුසාත්ම භාවයක් බ්ලිස්ෆුල් ලයිෆ් එකක් ලැබෙලා තියෙන්නේ සසරේදී සිල්වත් ඉඳලා තියෙනවා අපි. ඒක දන් දුන්නට විතරක් ලැබෙන්නේ නැහැ. දන් දීලා අපේ සිල් නොරැක්කනම් ඇතැමිට භවෝග සම්පත් ලැබෙන්න තිබුණා. නමුත් ඇතැමිට සුගතිය නොලැබී යන්න තිබුණා. ඒ නිසා තමයි සමහර නිවෙස්වල ඔබ දන්නවා සතු සිල්පාව ඉන්නවනේ නේ. වාහන පහසුකම් ලැබෙනවා, වාහනයකුත් ලැබෙනවා සමහරලාට. වාහනේ ඉස්සරහ සීට් එකේ යන්නත් ලැබෙනවා. නමුත් වෙනතුනි සුගතිය හිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ සුගතිය කියන එක හරිය වටින දෙයක්. ඒ සුගතිය අපට ලැබුණේ සසරේදී සිල්වත් අපි ඉඳලා තියෙනවා. කය වචනය සංවර කරගෙන බ්‍රහ්මචාරි ජීවිත ගත කරලා අපි සසරේදී ඉඳලා තියෙනවා. ඒ නිසා ඔබ ගැන හුඟක් ඔබ සතුටු වෙන්න. තමන්ගේ අතීත ආත්ම භාවයන් ගැන. ඒ වගේම වෙනතුනි භාවනාවේ පුණ්‍යක්‍රියාවේ ආනිසංස විදියට තමයි අපට නුවණ ලැබෙන්නේ. ප්‍රඥාව ලැබෙන්නේ. අනේ ප්‍රඥාව තමයි කෙනෙකුට තියෙන උතුම්ම රත්නය, උතුම්ම මැණික. පඤ්ඤා නරාණං රතනං කියන්නේ ඒකයි. ප්‍රඥාව මිනිසාට තියෙන උතුම්ම මැණික කියලා කියනවා. පඤ්ඤාය පරිසුජ්ජතිය කියලා කියනවා. ඒ ප්‍රඥාවෙන් තමයි සැබෑලෙස මානසික පරිසුද්ධත්වය ලැබෙන්නේ. ඒ වගේම ඒ ප්‍රඥාව ධනයක් හැටියට කියනවා. සත්‍යාරේ ධනවලදී ප්‍රඥාව ධනයක් කියලා කියනවා. අන්න ඒ ප්‍රඥාව අපට දැනුත් යම්ස ප්‍රමාණයකට තියෙනවා. කුසල අකුසල හඳුනා ගන්න, හොඳ නරක තේරුම් ගන්න අපිට මේ නුවණක් ලැබුණේ පින්වතුනි සසරේදී අපි භාවනා කිරීමේ අනිසංස විදියට. එතකොට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී මේ භාවනා වඩනකොට අපේ හිත පිරිසුදු වීමේ ප්‍රතිඵලයක් විදියට කෙලෙස් වලින් හිත මිදෙනකොට නීවරණ වලින් හිත මිදෙනකොට හිතට නොවන දිනු කරගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට අපි මුලින් සඳහන් කළ මෛත්‍රී භාවනාදී භාවනාවල ලක්ෂණය තමයි සාමාන්‍යයෙන් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලයකට වුණත් කෙනෙකුට හිත දිනු කරන්න පුළුවන් පැත්ත. තමන්ගේ හිතේ තියෙන නීවරණ වලින් සිත මුදවා ගැනීම. ඒකට කියන්නේ ලෞකික කුසලය කියලා. ඒක සාමාන්‍ය ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්ච කාලවල ලෝකයේ සිදු කරන කාරණයක්. ඒ වගේම අපිට මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර සිද කරන භාවනා තුළින් ජීවිතේ ලොකු වාසියක් ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි දන් දීමට වඩා සීල ආනිසංස වැඩි. සීලයටත් වඩා පිනතුනේ භාවනාවේ ආනිසංස වැඩි. අපි මේ ලෝකේ ගත කරන්නේ මේ අතීත කුසලයක ආනිසංසය. ඒ කුසලයක ආනිසංස ගත කරන අතරේදී පිනතුනේ ඇතැම් අකුසල කර්ම විපාක අපිට මේ ජීවිතේ ලැබෙන්න පුළුවන්. අපි පිනතුනේ නිතරම භාවනාවක් ඉන්නවා නම් අපේ හිත හුඟා කුසලෙන් දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම අතීත කර්ම ශක්තිය විදියට අකුසල කර්ම වල විපාක විදියට එන හුඟා කර්ම විපාක අපිට දුර්වල කරගන්න පුළුවන් මේ භාවනාව නිසා. ඉතින් ඒ වාසිය අපි ලබා ගන්නට ඕන. ඒක ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ පිනතුනේ. බොහෝ දෙනෙක් හිතන්නේ ඉගෙන ගත්තොතින් හැකියාවක් කරවතින් සල්ලි ටිකක් හුඟක් හම්බ කරවතින් විතරක් සතුටෙන් ඉන්න පුළුවන් කරදර අඩුවෙන් ඉන්න පුළුවන් කියලා විතරයි ලෝකෙ බොහෝ දෙනා දන්නේ. නමුත් අපි ඊට වඩා දෙයක් දන්නවා. අපි මේ කර්ම චක්‍රය කර්මඵල විපාක පිළිබඳ අවබෝධය නිසා අපේ ලොකු ආරක්ෂාවක් වටා පිටාවේ ලොකු රැකවරණයක් අපිට ලබා ගන්න පුළුවන් කර්මයේ වාසිය ලබාගෙන. එනිසා නිතර හැකියතා කෙනෙකුට යමක් පරිත්‍යාග කරන හැඟීමෙන් ඉන්න. අපි කියන්නේ දැන් ලාංකික සංස්කෘතිය විදිහට අපි කියන්නේ නිතර අත් දෙක සෝදගෙන ඉන්න කියලා. දෑත සෝදාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ යමක් පරිත්‍යාග කරන්න බලාගෙන නිතර මේ අදහසින් ඉන්න. වෙනත් කෙනෙකුගේ දානයකට හරි දැකලා සතුටු වෙන්න. වෙනත් නිවසක දානයක් තියෙනම නම් තමන් සුළුෙන් හරි ඒකට සහභාගි වෙන්න. මේක හොඳ දෙයක්. තමන්ගේ කුසලය දිනු කරගෙන තියෙන අවස්ථාවක්. ඒ වගේම නිතරම පංචශීලයේ ආරක්ෂා කරගන්න. කැඩෙන්න පුළුවන් විදිහට ඉඳිට නමුත් නැවත නැවත සමාදන් වෙමින් පුළුවන් තරම් සිල්වත් ජීවිතයක් ගත කරන්න බලන්න. ඒ දින ප්‍රමාණය එන්න එන්න මේ කැපැසිටි වැඩි කරගන්න බලන්න. ඒකෙන් තමන්ගේ මානසිකත්වය දිනු වෙනවා. ඒ වගේම පින්තුණි නිතරම භාවනාවක් වඩන වෙලාව වැඩි කරගන්න. එකපාර උඹ වෙලාවම බැරි වෙන්න පුළුවන්. දවසට විනාඩි 2කින් පටන් ගන්න ඉස්සෙල්ලා. ඉරියව්වක වාඩි වෙලා විනාඩි 2ක්, විනාඩි 5ක්, විනාඩි 10ක් භාවනා කරන්න එක ඉරියව්වක. ඒ වගේම තමන්ට ගෙදර සක්මන් භාවනා කරන්න පුළුවන්. තමන් ව්‍යායාම කරන වෙලාවෙදී සීල සත්ත්ව සෝපත්වත්වා කියන හැඟීමෙන් දිගට මේ තමන් ඇවිදින ඒ දුර ප්‍රමාණය ඇවිදින්න පුළුවන්. එතකොට තමන් ව්‍යායාමයකුත් කළා, භාවනාවකුත් කළා. ඇතැම් විට තමන් වාහනයක් පදවගෙන යනවා නම් තමන්ගේ ගෙදර ඉඳලා තමන් ඉගෙන ගන්න තැනට හරි රැකියාව කරන තැනට හරි වෙළඳපළට හරි යනකොට ඒ දුර ප්‍රමාණයම සිහියෙන් භාවනා කරමින් යන්න පුළුවන්. සීල සත්ත්ව සෝපත්ත්වා සෝපත්ත්වා කියලා හරි නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුමන හරි එක ගුණයක් හරි ගුණ ටික ඔක්කොම හරි නිතර මනස කුසලයක තියාගන්න භාවනා අරමුණක තියාගන්න. එහෙම ටිකෙන් ටික ඉන්නකොට පින්නතුනේ එන්නේම තමන්ට මේ ආධ්‍යාත්මික සුවේ දැනෙනකොට තමන්ට තේරෙනවා තමන් එදිනෙදා ජීවිතයේ ගත කරන දේට වඩා සතුටක් ජීවිතයේ අභ්‍යන්තර පැත්තක් තියෙනවා කියලා. ඒ දෙත්ත ධම්ම සුඛ විහරණය ලැබෙනකොට එන්නේම මේ පැත්තේ තමන් විවේකව ගත කරන්න උත්සාහ කරනවා. හැබැයි එකෙන් කියන්නේ තමන් දෛනික කරන වැඩ වලට බාධා කරගන්නවා කියලා. දැනට කරන වැඩ දැනටත් වඩා හොඳින් අපි කරනවා. ඒ වටපසු කරන්නේ තමන්ට කාලේ අඩුවක් බව දැනෙනවා නම් එන්නේම තමන් කරන්නේ අනවශ්‍ය කාලය වැය වෙන්න තියෙන දේවල් අඩු කරගන්නවා. වෙනද විදියට නිකරුණේ පුද්ගලයන් මොන කැන අවස්ථා හරි කතා කරන වෙලාවල් හරි ටිකෙන් ටික අඩු වෙනවා තමන්ට. ඒ විතරක් නෙවෙයි තමන් නිදිය ගන්න වෙලාවත් තමාට ටිකෙන් ටික අඩු වෙනවා මේ භාවනාවත් එක්ක. ඇතැම් විට තමන් පැයක් නිදියගෙන ගන්න විවේකය ඇතැම් විට පැය භාගයකින් භාවනා කළා අර විවේකය තමන්ට ලබන්න පුළුවන් මානසික සුවයෙන්. එනිසා ඒ පැත්තට තමන් ටිකෙන් ටික හුරු වෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාදී භාවනා දිනු කිරීමෙන් ලබන ලෞකික වශයෙන් ලබන ලොකුම වාසිය තමයි තමන්ට එන්න තියෙන විශේෂයෙන් අතීත අකුසල කර්ම විපාක වශයෙන් එන තියෙන හුවා අකුසල දුර්වල කරගන්න පුළුවන් මේ භාවනාවේ අනිසංසෙ විදියට. ඒ විතරක් නෙවෙයි තමන්ට මේ ලෝකයේ වශයෙන් අපි හැමදෙනාම කැමති නිරෝගීව ජීවත් වෙන්න. අපි හැමදෙනාම කැමති අනිත්‍යයත් එක්ක සුහදව ජීවත් වෙන්න. අපි හැමදෙනාම කැමති අපේ අධ්‍යාපනය අපේ වෘත්තීය මට්ටම මේව දිනු කරගෙන අපි කැමති. දිගාසිරි ලබන කැමති. මෙන්න මේවට පින්නතුනි සුවිශාල විදියට තමන් මේ කරන භාවනාව ලෞකික කුසලයේ තුල ඉඳගෙන කළා තමන්ට මේ ආනිසංස ලැබෙනවා. එතෙන්දී ලෝකෝ දර්ශනයක් තමට නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැති වුණත් පින්තුනේ මේ මට්ටමේ ඉඳගෙන නිතරම හිත ඒ අරමුණු කලා නිදැල්ලේ යන ගතිය අඩු කරන්න. ඒකට ප්‍රධානම දෙයක් තමයි පින්තුනේ සති නිමිත්ත කියන කාරණේ. භාවනාව ආරම්භයේ ධම්ම බුදුදහමේ විශේෂයෙන් පෙළදහම තුලම අවධාරණය කරපු දෙයක් තමයි සති නිමිත්ත කියන එක. සති නිමිත්ත කියන්නේ සිහිය බැඳලා තියෙන ස්ථානය. හරියට කැලේ ඇවිදින සතෙක් ගෙනල්ල කඹයකින් අල්ලගෙන එක කණුවක බැඳලා තියෙන වගේ නිතර තමන් වැඩ කරනකොට මෙන්න මේ ආශ්‍රිත වනාශය කෙලවර හරි මේ උඩුතල ආශ්‍රය හරි හිත නිතරම තියාගෙන ඉන්න. ඒක කතා කරනකට ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් අනිත් හැම දෙයක් කරනකොටම නිතරම සිහිය ආශ්‍රිතව තියාගෙන ඉන්න. ඒත් එක තමන්ගේ හිතට අකුසල සිතුවිලි එන ගතිය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි හිතේ අරමුණෙන් කරා යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. මේ ගැන අපේ අවධානය යොමු කරන්නට ඕන. ඒ නිසා මේ සති නිමිත්ත කියන කාරණය වැදගත් වෙනවා. ඊළඟට පින්නතුනේ දැන් මේ වගේ මෛත්‍රී භානාදී භාවනා අපි ත්‍රිවිද පුණ්‍යක් ක්‍රියා විදිහට කරනවා. ඊළඟට අපි සතිය දිනු කිරීමත් ලෝකයේ මිනිස්සු විවිධ ආකාරයෙන් කරනවා. දැන් මයින්ඩ්ෆුල්නස් කියන එක දැන් වා ජනප්‍රිය මාතෘකාවක් වෙලානේ. හැම අංශයකටම ගිහිලා තියෙනවා. ඒ බොහෝ දෙනා කියන කාරණය තමයි තමන්ගේ ජීවිතයේ වර්තමාන මොහොත තුළ හිත තියාගෙන ඉන්න කියලා. අතීතයේ දේවල් අමතක කරන්න, අනාගතයේ දේවල් අමතක කරන්න, මේ වර්තමානය ගැන හිතන්න කියලා කියනවා. දැන් මානසික වෛද්‍යවරුත් සමහර ස්ට්‍රෙස් ආදී මානසික ආතතිය ආදී තියෙන ඇට දෙන උපදේශක් මේක. ආනාපාන සතියේ හිත තියලා වර්තමාන මොහොත තුළ ඉන්න කියලා. මේකිනුත් යම්සි ප්‍රයෝජනයක් වෙනවා නැත්තේ නෑ. හැබැයි පින්නතුනේ මේක බුදුදහමේ කියලා තියෙන කාරණේම නෙවෙයි. අපි වරදවා තේරුම් ගන්න හොඳ නෑ. වර්තමානයේ හිටියට විතරක් සතිය දිනුනා වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන තුල සිත තියාගනිමින් අපේ අනාගත අතීත දෙක ගැනත් නුවණින් මෙනෙහි කරමින් විශේෂයෙන් මේ වර්තමානයේ තුල සිහිය තබා ගැනීම අපි උපයෝගී කරගන්නේ අවිද්‍යාව දුරු කිරීමට මූලික පසුබිමක් විදියට. අනිත්‍යතාවය බලන්නට එක විට අමාරු නිසා හිතේ තැම්පත්ව ඇති කරගැනීමේ උපක්‍රමයක් විදියටයි මුලදී සතිය යොදන්නේ. එනිසා බුදුදහම සතිය ගැඹුරට යනවා. බුදුදහම තුළ පැහැදිලිවම දැක්වෙනවා සතිය විතරක් නෙවෙයි. බුදුදහම තුළ සතිපට්ඨානය කියලා එකක් කියනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාගාමී මාර්ගය කියලා එකක් තියෙනවා. මෙන්න මේ තුන තේරුම් ගත්තොත් තමයි අපි බුදුදහමේ නියම විදිහට ගැඹුරට යන්නේ. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් අපි යම්කිසි තැනකට යන්න බලාපොරොත්තු වෙනවා නම් යන්න කලින් අපිට තියෙන වාහනෙට අපි ඉස්සෙල්ලා නගින්න ඕන. වාහනෙට නගින වගේ තමයි සතිපට්ඨානය කියන එක. අපේ වාහනය තමයි ශරීරයත් එක්ක. ඒතකොට මේ ශරීරයත් එක්ක එකට බද්ධව අවධානයෙන් ඉන්න එක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ශරීරය විතරක් නෙවෙයි මනසයි දෙකම. කෙටියෙන් ගත්තොත්ින් තමයි ජීවිතය. තවත් ගත්තොත්ින් සිත කය දෙක. තවත් ගැඹුරට ගියොත් සතර සතිපට්ඨානය. ඒක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ සිහ පිහිටවීම. සිහ පිහිටවීම නිකන් ඉන්නේ නැහැ. තවත් ගැඹුරට යන සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රය කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. ඒ කියන්නේ තමන්ගේ සිත කය දෙක නැත්තම් කාය, වේදනා, චිත්ත ධම්ම කියන මේ කරුණවල හට ගැනීම නිරෝධය දකින්න. යැතියම් නිරෝධය දකිනවා. ඒක හරියට පින්නොතුනේ අර වාහනේ වාඩි වෙච්ච කෙනා වාහනේ පදවන වගේ වැඩක්. සතිපට්ඨාන භාවනා කියන එක. දැන් මුලින් වාහනේ වාඩි වුණා. වාහනේ වාඩි වුණාට වාහනේ යන්නේ නැහැ නේ. වාහනේ පදවන්න ඕනනේ. ඒ පැදවීම තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. හැබැයි වාඩි වෙලා වාහනේ පැදෙවුවට විතරක් තමන් කැමති තැනට යාවිද? ගමනාන්තයට යනවද? එහෙම ගමනාන්තයට යන්නේ නැහැ වෙනතුනි. ගමනාන්තයට යන්න නම් තමන්ගේ ළඟ දැක්මක් තියෙන්න ඕන, දැනුම තියෙන්න ඕන තමන් කොතෙන්ද යන්නේ කියලා. නැත්තම් කොයිතරම් වාහනේ හොඳ වුණත්, කොයිතරම් ගෑස් ටැංක් එක පුළුව ගහගෙන හිටියත්, කොයිතරම් වේගෙන් ඩ්‍රයිව් කරත් ගමනාන්තයට යන්න බෑ තමන් යන්නේ කොතෙන්ද කියලා දන්නේ නැත්තම්. අන්නේ දැනගන්න දේ වගේ තමයි සතිපට්ඨාන ගාමිනී පටිපදාව කියන එක. මෙන්න මේ තුනම අවශ්‍ය වෙනවා. අන්න එතෙන්දි තමයි පින්නතුනි බුදුහාමුදුරු ඉතාම වැදගත් කාරණයක් දේශනා කරන්නේ. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා මම විමුක්තිය නිවන දේශනා කරන්නේ. ඒ නිවන් මාර්ගය දන්න කෙනාට දකින්න කෙනාට කියලා. විමුක්තියක් ලැබෙන්නේ ඒ විමුක්තියට පත්වන ආකාරය ගැන පැහැදිලි දැක්මක්, පැහැදිලි අවබෝධයක් ගමන් මාර්ග ආරම්භයේදීම තියෙන්න ඕනේ. ඒක ආරම්භයේදී ධර්මය හොඳට අහලා ශ්‍රද්ධාවේ පිහිටලා යම් කිසි දැනුමක් තියෙන්නට ඕන. ඒ දැනුම තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කර ගැනීම තමයි ඒ ධම්ම වැඩිම කියලා කියන්නේ. ආරම්භයේදී ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව තුල ඉඳගෙන ගමන් මාගේ යද්දී තමන්ටම රිසල්ට් එක දකින්න පුළුවන්. ඒක දැකලා අවසන් ගියාට පස්සේ තවදුරටත් ශ්‍රද්ධාව ඉන්න ඕනේ. ඒ නිසා රහතන් වහන්සේට කියනවා අස්සද්දෝ කියලා. අස්සද්ද අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා කියනවා. ශ්‍රද්ධාව නැහැ කියලක නෙමෙයි මේ කියන්නේ. ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ තවදුරටත් ඉක්මවලින්. දැන් අපි කෙනෙක්ගේ ලිපිනයක් අහලා තැනකට අලුත් තැනකට යනවනම් යනකම්ම එයා කියපු දේ ගැන විශ්වාසින් අපි යන්නේ. හැබැයි ගියාට පස්සේ තවදුරටත් විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඒක අපේම අත්දැකීම බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි ධර්මයේ කරුණු විස්තර වෙනවා. දැන් අපි මුලින් සඳහන් කරා ලෞකික කුසලයන් තුළ භාවනා කරන ක්‍රමයක් තියෙනවා. මෛත්‍රී භාවනාව ආදී තමන්ගේ කුසලයේ දිගින් දිගටම හිත තමන් කුසලයක ඉන්නවා නම් තමන්ගේ හිතට එන රාග ද්වේෂ ආදී අඩු කරගෙන හිතේ මානසික පීඩ අඩු කරගන්න පුළුවන්. ඒක පින්නතුනි ත්‍රිවිධ පුණ්‍යක් ප්‍රයාතර වේගයෙන්ම තමන්ගේ කුසලය සතුට දිනු කරගැනීමේ ක්‍රමයක්. මොකද අපි දානයක් දුන්නත් පින්නතුනි ඇතමිට සාංගික දානයක් ගෙදරක දුන්න ඒ දානය සෝදාන කරන අතරේත් අපි හැම දෙයක් ගැනම හිත හිත තමයි ඒක කරන්නේ. හැම වෙලාවෙම දැන් මේ ආදරණ දානෙව වෙනවා දානෙව වෙනවා දානෙව වෙනවා කිය කිය කරන්නේ නැහැ. හැමවෙලා තැනම හිත දුවදුව තමයි කරන්නේ. ඊටාම සුළු වෙලාවක් තමයි දානෙ ගැන හිතන්නේ. ඔහේ යන්ත්‍ර වගේ අපි කරනවනේ. ශ්‍රීලංක රකින්න කොටුණත් එහෙම ඇත්තෙම. නමුත් භාවනා කරනකොට එහෙම නැහැ. එක දිගටම ඒ සිතිවිලි ධාරාවම අපි යන්නේ. ඒ මොහොතේ කිසිම විටක රාග ද්වේෂ වලට ඉඩක් නැහැ. හරියට තමන් භාවනාව ඉන්නවා. ඒතර ඒ දෙපැත්තම අයින් කරගෙන යන්නේ. හරියට අර පාරවල් වල තියෙන අයිස් අයින් කරන වාහන තියෙන්නේ. ඒ වගේ අයින් කර කර යනවා. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමටම අවිද්‍යාව පැත්තෙම සයින් කරන එක තමයි කරන්නේ. ඒකට ඒකට මූලික පදනම තමයි සමත භාවනා කියලා කියන්නේ. ඒකට සමත භාවනාවෙන් කරන්නේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණකට අරගෙන හිතේ තියෙන නීවරණ හැකිතාක් දුරට අඩු කරගන්න එක. අන්න ඒ සමාධිමත් වෙච්ච හිතින් ලෝක යථාර්ථයේ නැත්නම් අනිත්‍යතාවයේ පටිච්ච සමුපාදය මත පිහිටලා බැලීමට තමයි විදර්ශනාව කියලා කියන්නේ. විපස්සනා භාවනා කිව්වත් වෙනුතුනි වචනය කිව්වට විතරක් අනිත්‍යතාවයේ සාමාන්‍ය දැක්කට විතරක්ම නියම විදර්ශනාව වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී වැදගත්ම කාරණයක් තමයි අපි අනිත්‍යතාවය කියන එක තේරුම් ගන්නට ඕන. දැන් මේ වෙනතුන අනිත්‍යතාවය ගැන අහලා තියෙනවනේ නේ? සාමාන්‍යයෙන් අනිත්‍යතාවය කියලා කියන්නේ මොකටද කියන්න බලන්න පින්නතුම. අනිත්‍යය කියලා කියන්නේ මොකටද? ජීවිතයක් සම්බන්ධ. ඔව් මොකද සාමාන්‍ය උදාහරණයක් කිව්වා. කියන්නේ ජීවයක් ඉපදෙනවා මැරෙනවා. ඔව් තව උත්තර තියෙන අනිත්‍යතාවය කියන එක මේ මහත්ය කියන බලන්න. ආ ඒ විදිහට පවතින්නේ නැහැ. ගණන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. තව වෙනත් උත්තර තියනවාද? නැහැ. හැමදේම ඇති වෙනවා නැති වෙනවා. උදාහරණයක් කිව්වොත්? හැමදේම. උදාහරණයක් කිව්වොත්? එක්සැම්පල් එකක් කිව්වොත්? උදාහරණයක් කිව්වොත් කොයි දේකටවත් බාහිර තියෙන නැගතන්නේ ශරීරය බාහිර තියෙන දේක් වුණා. අපිට පේන හැටියට තියලා නැති වෙලා යනවා. වෙනත් උත්තර තියෙනවද? තාත් උත්තර තියෙනවද? වෙනත් උත්තර තියෙනවද? ආශ්වාස ප්‍රශ්වාස ගැන කල්පනා කරනකොට ස්මයක් සංකන්න කියපු දේමද අනුමත කරන්න? සාමාන්‍ය ලෙඩවීම, මහලවීම, මරණය, ඒ වගේ කියන කරුණු. දැන් අපි කියමු, දැන් බුදුදහම කවදාවත් නොඅසපු කෙනෙක් කියලා කියමු අපි. බුදුදහම යා මොනවාක්වත් අහලා නැමෙත් එක්ක. එහෙම කෙනෙක් අපි කියමු විද්‍යාඥයෙක් කියලා. දැන් විද්‍යාගාරයක අපි කියමු මෙයා ඇටම් එක බෙදලා බලනවා කියලා. වේගෙන් වෙනස් වෙනවා දකිනවා. දැන් මෙයා දකින්නේ මේ අනිත්‍යද? මං අහන්නේ එයාටම, අපි එයාටත් හරි දැක්මක් තිබුණා. එයාටත් වෙනස් වෙන හැටි ගැන දන්නවා එයා දැන්. එතකොට එයාට මං අහන්නේ මේ බුදුදහමේ කියන අනිත්‍ය මේක නොඇසුවොතින් එයාට ඒ පරිශ්‍රණය තුලින් මනාවරණය කරගන්න පුළුවන්ද? ඇයි බැරි? අනාත්මතාවය කියන්නේ සාමාන්‍ය මොකටද? අනාත්මතාවය කියන්නේ ඉතින් දැන් මේ විද්‍යාඥයම ගත්තොත් එයා හිතනවා නම් මේ යම් කිසි දෙයක් පැවැත්මක් තියනවා, ඒ පැවැත්ම නැති වෙලා යනවා, මේක එක්තරා සිද්ධාන්තයක්. ඒ වුණාට ඒක සිද්ධාන්තයක් විදියට දකින්නත් එයාට මම කියන රෙෆරන්ස් පොයින්ට් එක තියෙනවා. මෙතන මමක් ඉන්නවා කියන අවබෝධය ආපු ගමන් මම නැති හැමදේම ඒක වෙනවා. ඒකවල කනෙක්ට් මම කියන එකට එක ගැන අවබෝධයක් නැතුව මේ ලෝකයක් තියෙනවා කියලා අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ ලෝකයක් තියෙනවා, ලෝකය නැති වෙලා යනවා කියන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒවල ලෝකය ඇති වෙන්නේ මම කියන පොයින්ට් එක හින්දාමයි කියන අවබෝධය නැත්නම් ඒ එතනින් නවතිනවා. ඉතින් ඒ ලෝකයේ තියෙන්නේ මම කියන එක හින්දා කියන අවබෝධය තමයි අනාත්ම කියලා අවබෝධය. හොඳයි අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඇත්තටම වැදගත් කරුණු කීපයක් සාකච්ඡා වුණා. මේ දැන් බුදුදහමේ හැටියට විපරිණාමය සහ අනිච්ච කියලා වචන දෙකක් තියෙනවා. දැන් මෙන්න මේක අපි මේ වෙනස පැහැදිලිවම හඳුනා ගන්නට ඕන. දැන් ඉංග්‍රීසි වලින් කියනවා නම් දැන් විපරිණාමය කියන්නේ චේන්ජින් එක. අනිච්ච කියන්නේ ඉම්පර්මනන්ස් එක. දැන් මේ දෙකම සමාන වචන විදිහට තමයි සාමාන්‍ය ලෝකයා හිතන් ඉන්නේ. දැන් අනිච්චතාවය මොකද්ද කිව්වොත් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මලපර වෙනවා, හිතවිලි ඇති වෙනව නැති වෙනවා මේක තමයි අපි කියන්නේ. පින්නතුනි මේක ඇත්තෙම බුදුදහමේ හැටියට නියමානිච්ච නෙවෙයි. මේකට කියන්නේ විපරිණාමය කියලා. මේ විපරිණාමයේ බුදුහාඳුර තේරුම් ගත්තේ කොහේදද? ඔව් සතර පෙර නිමිති දකින්නකොට තේරුම් ගත්තේ. ලෙඩ වෙන එක මරණයටපත් වෙන එක. ඒතොර ඒක තේරුම් ගත්ත බුදුහාමුදුර තමයි සිද්ධාර්ථ තාපය සිද්ධාර්ථ කුමාරය තමයි බුදු වෙලා කිව්වේ පුබ්බේ අනනුසුතියසු ධම්මේසු චක්කම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී ආදී වශයෙන් මට පෙර නොවැසු විරුද්ධ ධමයක් පහළ වුණායි කියලා. පින්නතුනි මෙන්න මෙතනම තමයි निराකරණය කරගන්න ඕන ස්ථානය. විපරිණාමය කියන දේ පින්නතුනි හැම වෙලාවෙම අනිත්‍ය නැහැ. දැන් ලෙඩ වෙලි ඉන්න කෙනෙක් සුවපත් වෙනවා. විපරිණාමයක් නේකනේ. දුකක් දෙයක. බඩගාන ළමයෙක් කියන එයාට ඇවිදින්න පුළුවන් වෙනවා. දුකක් දෙයක. නැහනේ. බඩගින්නෙන් ඉන්න කෑම ටිකක් කෑවට පස්සේ වෙනස් වෙනවා. විපරිණාමයක් නේ. විපරිණාමයේ හැම තැනකදීම දුකක් වෙන්නේ නැහැ. නමුත් බුදුහර දේශනා කරනවා යද නිච්ඡන්තං දුක්ඛං කියලා. යම අනිත්‍ය නම් ඒක අනිවාර්යයෙන්ම දුකයි. ඒ වගේම අනත්මයි. ලෝකේ බොහෝ දෙනා විද්‍යාඥාදී බොහෝ දෙනෙක් විපරිණාමයේ තේරුම් අරගෙන තියෙනවා. ඊටාම සියුම් මන්සුවා ඊටාම සියුම් උපකරණ වලින් බෙදලා වේගෙන් වෙනස් වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් පරිශ්‍රණය කරන්නේ මේ විපරිණාමය සොයාගන්නම නෙවෙයි. ඊට වඩා අමාරු සිද්ධාන්තයක් මේ තුල තියෙනවා. අන්නේ සිද්ධාන්තයේ තේරුම් ගන්න යන ගමනක් තමයි බෞද්ධ භාවනා කියලා කියන්නේ. පින්නතුනේ අන්නේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගැනීමේ විමුක්තායතන පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒක මේ පත්‍රිකාවේ තියෙනවා. විමුක්තියට පත් වෙන අවස්ථා දොරටු පහ ගැන කියනවා. මොකද මේ පහ එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනය. මෙන්න මේ සිද්ධාන්තය හරියට අහගෙන ඉන්නවා නම් ඒ අහගෙන ඉන්න මොහොතක් Tamanට ප්‍රඥාව පාලන අවස්ථාව. ඒක විමුක්තායතනයක්. ඒ නිසා තමයි සමහර ස්වාමින් වහන්සේලා සමහර ගිහි අය බණ ආමින් නිදෙද්දී මාර්ග වලටපත් වෙනවා. හරියට අවධානයෙන් ඉන්නවා නම් හරියට ධහම නම් ප්‍රකාශ වෙන්නේ තමන්ගේ ප්‍රඥාව දිනු වෙච්ච ප්‍රමාණයට ප්‍රඥාව වර්ධනය වෙනවා ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ වගේම ධර්ම දේශනා කිරීම විමුක්තායතනය. ධර්ම දේශනා කිරීම කියලා කියන්නේ හරියට මේ සිද්ධාන්තය මත පිහිටලා යම් කිසි කෙනෙක් ඒ කරුණ තවත් කෙනෙකුට පැහැදිලි කරනවා නම් ඒ පැහැදිලි කරන අවස්ථාවත් තමන්ට ප්‍රඥාව දිනන අවස්ථාවක්. ඒ වගේම ධර්ම සාකච්ඡාව නැත්නම් ධර්මයේ සිටින් විමසා බලන අවස්ථාවක් විමුක්තායතනය. හරියට මේ අනිත්‍ය සිද්ධාන්තය මත පිහිටලා තමන් ඒ කරුණ මනවින් සසදමින් බලනවා නම් නුවණින් විමසින් බලනවා නම් ඒ හැම මොහොතකම ප්‍රඥාව දිනන අවස්ථාවක්. ඒ වගේම ඒ ධර්ම කාරණා කියන සූත්‍ර සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය යාදී සූත්‍ර කියන විශේෂයෙන් ගිරිමාන සූත්‍රය දස සංඥා වගේ ප්‍රකාශන අවස්ථාවල හරියට අවධානය යොමුවත් තේරුම දැනගෙන ඒකත් ප්‍රඥාව දිනන අවස්ථාවක් විමුක්තායතනයක් ධර්ම සංජානනය. ඒ වගේම පින්නතුනි භාවනාව. දැන් පහෙන් එකක් විතරයි භාවනා කියලා කියන්නේ. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ භාවනා විතරයි මාර්ගඵලයට පත් වෙන අවස්ථාව කියලා. නමුත් දැන් බාහ්‍ය දාරුචීරිය වගේ කෙනෙක් මේ සම්බුදු ශාසනේ ඉක්මනටම නිවන් දැකපු කෙනා තමයි බාහ්‍ය දාරුචීරිය. දැන් මේ ශාසනේ හිටිය gifted පුද්ගලයා. දැන් ප්‍රඥාවන්තම පුද්ගලය තමයි ඇත්තම සරුවත් හාමුදුරුවෝ. නමුත් සරුවත් හාමුදුරන්ට වඩා ඉක්මනින් බාහ්‍ය දාරුචීරිය රහත් වුණා ඔහු බණහමෙන් ඉදිද්දී. එකෙන් කියන්නේ වෙනතුනේ බණ ඇසීම හෝ දේශනා කිරීම ආදී මේ සියලුම කරුණු බාහමෙන් තොර නැහැ කියලා කියන්නේ. මේ හැම දෙයකින්ම වන්නේ සතිය සහ සම්බජඤ්ඤය දිනු වීම. හරියට බණක් ඇහුවත්, බණ දේශනා කළත්, ධර්ම සාකච්ඡා, ධර්ම සජ්ජහනය මේ හතරෙන්ම සිද්ධවන්නේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉඳීමෙන් නියම විදිහට කරනවා නම් ඒකෙදිත් වෙන්නේ මේ කරුණු පහේදිම වෙන්නේ මොකද්ද? සතිය සම්බජඤ්ඤය දිනු වීම. ඒ නිසා හොඳ ධර්ම දේශනා තමන් නිතර අහනවා නම් ඇසීමම තමන්ට බහනා කරගන්න පුළුවන්, තමන්ට සති සම්බජඤ්ඤය දිනු කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තාප එක්තරා දෙවි කෙනෙක් අහනවා, අන්තෝ ජඨා බය ජඨා ජඨා ජඨිතා පජා තං තං ගෝතම පුච්ඡාමි කෝයිමන් විජතේ ජඨං. මේ ලෝකෙ පුද්ගලයන් ඇතුළතත් ගැටළු වලින් ඉන්නේ, පිටතත් ගැටළු වලින් ඉන්නේ. ගෝතමයන් වහන්සේ මේ ගැටලුව නිරාකරණය කරන්නේ කොහොමද? කවරෙක්ද මේ ගැටලුව නිරාකරණය කරන්නේ කියලා අහනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලේ පටිච්චාය නරෝ සමඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. සෝයනම් විජඨේ ජඩං කියලා. සීලේක පිහිටපෝ සමඤ්ඤෝ නුවණැති කෙනා. නුවණැති කෙනා තමයි සිත සහ ප්‍රඥාව වඩලා මේ ගැටලුවෙන් නිදහස් වෙන්නේ කියලා. මෙතෙන්දි කාරණා කීපයක් අවශ්‍ය වෙනවා. එකක් නුවණක් අවශ්‍ය වෙනවා, එකක් සිල්වත් බව අවශ්‍ය වෙනවා, ඊළඟට සමදේ දර්ශනා වඩන්නට ඕන. එතකොට මෙන්න මේ සඳහා පින්නතුනේ පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. අන්න ඒ දැක්ම තීරණය කරන සම්දිස්ථානය තමයි අනිත්‍යතාවයේ තේරුම් ගැනීමේ සිද්ධාන්තය. මොකද්ද පින්නතුනේ අනිත්‍යතාවයේ තියෙන ප්‍රධානතම සිද්ධාන්තය මොකද්ද? වෙනස් වීම කියන එක තේරුම් ගන්න ඉතර අමාරු නෑ. දැන් මේ ගෙවල් කැඩිලා යනවා. දැන් ලස්සනට උදේ මෙතන මලක් ගෙනත් තිබුණාන් ටිකෙන් ටික පරවෙල යනවා. අපේ ශරීරයේ ටිකෙන් ටික වයසට යනවා. අවුරුදු පතාම පින්තූර ටික අවුරුද්දට සැරයක් ගානේ හරි නැත්නම් අවුරුදු 5කට සැරයක් හරි පින්තූරේ ගානේ අරගෙන එක ළඟම තේලියට තියමුනොත් වෙනස බලාගන්න පුළුවන් යම් ප්‍රමාණයකට. ඒක එච්චරම අමාරු නෑ පින්තූර. නමුත් බුදු දහමෙන් කියන මේ අනිත්‍යතාවය ඊට වඩා සියුම් දෙයක්. මෙන්න මේක අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මෙන්න මෙතෙන්දී පින්නතුනි වැදගත්ම පාඩයක් බුදුදහමේ නිතර සාකච්ඡාවට භාජන වෙනවා. ඒ තමයි අහොත්වා සම්බුදං කුත්වා නැබවිසිති කියන කාරණේ. ඒක තේරුම තමයි පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. Not been occurred comes to occurrence, been occurred will not go to occurrence. හරියට මේ ශබ්දේ වගේ මේ ඔබ අහපු ශබ්දේ අහන්න කලින් තිබ්බේ නැහැ, ඇහුවට පස්සේ ඉතුරු වෙන්නේත් නැහැ. ආපහු නැවත ශබ්දේ හදන්න පුළුවන්. ඒකත් පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක පින්නතුනි මෙතෙන්ද කෙනෙකුට කියන්න පුළුවන් මේ ශබ්දේ අනිත්‍ය විදියට මගේ කන කවදා හරි නොඇති යනවා, මේ ඇඟිල්ලත් කවදා හරි දිරාපත් වෙලා වැලි කැට බවට පත් වෙන දූවිලි වෙනවා, මේ සබ්දයත් වාතේ ගියා. ඒක තේරුම් ගන්න එක අමාරු නෑ. නමුත් මේ සබ්දය අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? මේ සබ්දය අනිත්‍යයි කියලා කියන්නේ මේ සබ්දය හටගත්තේ මේ මොහොතේ පෙර නොතිබේ හේතු ටිකක් එකතු වෙච්ච තැනදී හටගත්තා. ඒ හේතු ටික නැති වෙනත් එක්කම පෙරපස්ස නොවි නැති වෙනවා. දැන් මේක තමයි පින්නතුනි අපේ හැම ඉන්ද්‍රියකින්ම හැම මොහොතකම සිදුවන්නේ. ඇසෙන් රූපයක් දකිනවනම්, කනෙන් ශබ්දයක් අහනවනම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවනම්, දිවෙන් රසයක් විඳිනවනම්, ශරීරයට පහසක් ලැබෙනවනම්, හිතට අරමුණක් එනවනම්, මේ වර්තමාන මොහොතට අතීත දේවල කිසියම් සම්බන්ධයක් තියෙනවා නෑ කියන්නේ නෑ. අහම්බෙන් ඇති වුණා කියලා එකකට යන්නේ පරදා තේරුම් ගන්න එපා. කිසිම සම්බන්ධයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක එහෙමම අතීත සම්බන්ධයෙන් බෙදෙන්න තාව නෙවෙයි. අතීත අරමුණ වර්තමානයේට බලපෑමක් කළා තියෙනවා. වර්තමානයේ මේ හට ගන්න සිතුවිල්ල ඊළඟයකට බලපෑමක් මෙතෙන් දෙවෙනවා. හැබැයි මේක එහෙමම මෙතනින් අනිත් තැනට යන්නේ නැහැ. මේ ඇතිවන මේ අත්දැකීම වර්තමාන අත්දැකීම මේ මොහොතේ ඇතිවන අත්දැකීම. දැන් අපි මේ විත්‍ය බලනකොට මේ මොහොතේ හේතු ටික එකතුවකින් මේ මොහොතේ අත්දැකීම ලැබුණේ. ආලෝකය, තමන්ගේ ඇස දල්වා බැලීම, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්ස්දා වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප විතක්ක, රූප විචාරාදී මේ 10ක් එක විට පෙරපස නොවි ඇති වෙනවා මේ රූපය දැකීමත් එක්ක. එක පැත්තකින් සිත කය දෙක ඇති වුණා කියලා කියන්න පුළුවන්. තව පැත්තකින් මේ 10 මැති වුණා කියලා කියන්න පුළුවන්. තව පැත්තකින් කියන්න පුළුවන් ස්කන්ධ පංචකයක් හටගත්තා කියලා. තව පැත්තකින් නාම රූප ඇති වුණා කියන්න පුළුවන්. තව පැත්තකින් නාම රූප විඥාන ඇති වුණා කියලා එක එක සිද්ධාන්ත වලින් කියන්න පුළුවන්. ඒ මොන සිද්ධාන්තයෙන් ඇති වුණත් ලක්ෂණය තමයි පින්නතුනි. මේ මොහොතේ හටගන්න මේ අත්දැකීම, මේ මොහොතේ හටගත්තු දෙයක් ඒ විතරක් නෙවෙයි. තවත් වැදගත්ම දේ තමයි මම දකින මේ බිත්තිය මගේ මේ ඉන්ද්‍රිය ලෝකයට අනුව මම මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක්. මේ බිත්තිය මට බිත්තියක් වුණාට වෙනත් ප්‍රේතයෙකුට මේක බිත්තියක් නෙවෙයි. ඔහුට මෙතන යන්න පුළුවන්. නමුත් විද්‍යාඥයන් කියන්නේ ඔහු කිසියම් අත්දැකීමක් ලබනවා නම් සියලුම සත්‍යයන්ට මේක සමානයි. නමුත් පින්නතුනි මේ අපි ලාංකික අත්දැකීමක් ලබනවා නම් ඒක මේ මොහොතේ මගේ හිතේ ස්වභාවය, මගේ අවිද්‍යාව, මගේ කර්මය, මගේ තෘෂ්ණාව, ඒ හේතුඵල දහම නොදකීම ආදී හේතු රාශියක එකතුවක් මත මගේ ලෝකයට අනුව නිර්මාණය කරගන්න ලෝකයක් මෙතේ. ඒ නිර්මාණය කරගන්න ලෝකය ඒ මොහොතේ හටගන්න ලෝකය. පින්නතුනි මෙන්න මේක ටිකෙන් ටික විමසා ගත්තොත් තමයි අපි දක්ෂ වෙන්නේ සැබෑ ලෙසම බුදුදහමේ තියෙන අනිත්‍යය මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරාවෙන්. අපට යම්කිසි අවස්ථාවක පින්නතුනි හිතට රාගයක් ඇති වෙලා තියෙනවා. හිතට යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් නම්, හිතට මානසික දුකක් නම් ඒ වෙලාවේ අපි නුවණින් කල්පනා කරන්න ඕන බුදුදහමස්සේ අපේ හිතේ ස්වභාවය මොකද්ද කියලා. දැන් අපි ගමු කවුරු හරි කෙනෙක් අපිට බැන්න කියලා. ඒ බැනපු කෙනා ගැන අපි මතක් වෙනකොට නැත්තම් අපේ ජීවිතයේ දැඩිසේ ඔබේ හිතේ දෙන බැනපු කෙනා ඉන්නවා කියමු අපි කියමු. දැන් ඒ කෙනා මැටෙන්ට එනවා. ආපු ගමන් මොකද වෙන්නේ? ආපු ගමන් අපි අර සිද්ධියට යනවා හැමෝම. මේ බැනපු කෙනා තමයි ඔය අහවල් දවසේ බැන්නේ මට ඒ ආතම ඇවිල්ලින්නේ. දැන් යටි හිතෙන් තමන් දැන් මේ කියනවා. ඇතැම් විට මේ බැනපු කෙනාට මතකවත් නැහැ. එයා බනින දාසි නෙවෙයි කියලා තියෙනවා. පින්නතුනි අර දේ මතක් කිරීම නෙවෙයි ගැටලුව. ඒක සිහි වෙනකොටම අපට හිතෙන් ඒ සිද්ධිය එහෙමම තියෙනවා කියලා. දැන් අපේ ළඟම ඥාතියෙක් මිය ගියා කියමු. අපිට වහා උදව් කරවගෙන. ඒ මැරිච්ච කෙනා මිය ගියාට පස්සේ අපි අඬනවානේ. අඬනකොට හිතේ ස්වභාවය මොකද්ද? අඬනකොට හිතේ ස්වභාවය අපි අතීත සිද්ධි ටික මතක් කරගෙන ඒ සිද්ධිය තුළ එහෙමම දැන් ජීවත් වෙනවා. අපට තේරෙන්නේ නැහැ තමන් මේ මොහොතේ හිත නිර්මාණය කරගෙන මේ මොහොතේ අතීත සිද්ධිය තමන් සිහි කරගෙන ඒ තුළේ තමන් දුක් විඳින කියන එක තමන්ට තේරෙන්නේ නැහැ. තමන් හිතන්නේ ඒක මතක් වෙනකොටම ඒ සිද්ධිය තුළ එහෙමම තමන් දැන් ජීවත් වෙනවා කියලා ඒ සිද්ධිය තමන් රඟපානවා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇතැම් විට ඒ මරණය ගෙදරට එන්න පුළුවන් ඒ මිය ගියපු කෙනාගේ පුතේ හොදුවා රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙච්ච කෙනෙක්. අර මිය ගියපු කෙනාගේ දරුවෝ ටික අනිත් ඔක්කොම අඬන මිනිය බදාගෙන අර රහතන් වහන්සේ අඬනවද? ඇයි නොඅඬන්නේ? රහතන් වහන්සේට අමතකද සලකපුවා? අර අඬන දරුවන්ට මතක ජීවිත කාලයේ 10ක් 20ක් විතරයි. අර රහතන් වහන්සේට මතකයි අම්මා මව කුසේ හිටිය කාලෙත් මතකයි ඔක්කොම ඩි. නමුත් රහතන් වහන්සේට අඬන්න බෑ. එහෙනම් වඩන්නේ. ඒ සිද්ධිය මතක් වෙනකොටම දන්නෝ දැන් මේක මේ මොහොතේ හටගත්තු සිතුවිල්ලක් කියන එක දකින්නවා. ඒ සිතුවිල්ල දිගටම තිබෙච්ච සිතුවිල්ලක් නෙවෙයි, ඒ මොහොතේ නිර්මාණය වෙන සිතුවිල්ලක් කියන එක දන්නෝ. ඒ සිතුවිල්ල විතරක් නෙවෙයි, ඒ මොහොතේ ස්කන්ධ පංචකයක්ම විඥාන විතරක් නෙවෙයි, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහක්ම පෙරපසුන වේ ඇති වුණා. ඇති වුණා විතරක් නෙවෙයි, ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන එකත් දකින්නවා. හරියට පේන තුනේ කණ්ණාඩියක් ළඟට කෙනෙක් යනකොට ඒ කණ්ණාඩිය ළඟදී අපේ රූපය අපට පේනවා. කණ්ණාඩිය ළඟට යන කලින් අපි දකින්න රූපයේ කණ්ණාඩිය තිබුණද? කණ්ණාඩිය තිබුණේ නැහැ පේනතුනේ. අපි උදේ ගියා කණ්ණාඩිය ළඟට, දැන් හවස ගිහිල්ලා තායි යනවනේ. අපි කවදාවත් හිතනව ධර්මම් කලින් උදේ තිබිච්ච රූපේ දැන් මං එනකන් ඇති, ඒ පෙනිච්ච එකේ කරවු දෙක කවුරුත් ගලාගන්නේ දන්නේ නැහැ. අපිට එහෙම බයක් යම හිතෙනවද? අපිට එහෙම හිතෙන අපේ ප්‍රඥාව තියෙනවා, ඒක ඒ මොහොතේ ඇති වෙන දෙයක් කියලා අපි දකිනවා. නමුත් ගෙදර ගැන නම් බය අපඩනේ. ගෙදර ගේට්ටු ඇරලාද දන්නේ නැහැ, කවුරුවත් කාමරේ තිබිච්ච වරගෙනද දන්නේ නැහැ. ඒ දෙය ගැන අපි බයයි. පින්නොතුනි, අපි කිසියම් ඉන්ද්‍රියකින් ඒ ගැන දකින්නම නෙවෙයි, ඒ ගැන අහන්න පුළුවන්, ගඳ සොන විඳින්න පුළුවන්, සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය හයටම ආවත් ඒ වෙන්නේ අපි එක කණ්ණාඩියක් ළඟට ගියා වගේ. ඇසෙන් රූපේ දැකීම විතරක් නෙවෙයි, කනෙන් ඒ ගැන ශබ්දයක් ඇහුවත් කණ්ණාඩිය ළඟට ගියා. සිතට සිතුවිල්ලක් ආවත් ආයෙ කණ්ණාඩිය ළඟට ගියා. ඒ මොහොතේ අපේ ස්වභාවය, මානසික ස්වභාවය අනුව ඒ අත්දැකීම ගැන ඒ මොහොතට නිර්මාණය කරගන්නේ අපි. ඒක එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඔබේ ළඟම ඥාතිවරයෙක් මතක් කරගන්න බලන්න. දැන් මතක් වෙනකොට සාමාන්‍ය සිතුවිල්ලක් නෝ, ඔබේ නංගි හරි මල්ලි හරි දරුවා හරි, දැන් ඔන සාමාන්‍ය සිතුවිල්ල. ඊට පස්සේ තාමෝතින් මතක් වෙන යා හොඳට එක්සෑම් එකක් පාස් වෙලා කියලා සතුටුයි. තාමෝතක මතක් වෙන යා පොඩි කාලේ ගහගත්තු එක ඔන දැන් කේන් තියනවා. තාමෝතක ආරංචියක් වෙනවා, කෝල් එකක් එනවා, අනේ ස්පීතාලේ ඇක්සිඩන්ට් එකක් කළා, දැන් ඇඩ්මිට් කරලා කියලා. අනේ පව් මල්ලි මොකක් වේද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ පින්නතුනි බලන්න, එක දිගටම අපේ සිතුවිල්ල තියුණ දෙයක් ගැන කොච්චර ආදරය කරන කෙනෙක් වුණත් එක දිගට මේක තියෙන්නේ නැහැ. ඒ මොහොතේ තියෙන මානසික ස්වභාවය අනුව අපි මේ මොහොතට නිර්මාණය කරනවා. එතකොට මෙන්න මේක තමයි සිතේ ස්වභාවය, මේකයි යථාර්ථය කියලා අපි දැනගත්තොත් අපි මෙන්න මේ යථාර්ථයත් එක්ක මේ අනිත්‍යතාවය සම්පූර්ණම තේරුම් ගන්න දක්ෂුණුවකින් අපි දන්නවා දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියලා කියන්නේ. අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට මෙන්න මේ අරමුණු පැමිණීමේ දිවන්නේ මේ රෝපාදී ස්කන්ධ පංචකයක් ඒ මොහොතේ හට ගන්නවා. මෙන්න මේ හටගත්තු දේ යථාර්ථය අපි නොදැන ගත්තොත් ස්කන්ධ පංචකේ නවතින්නේ නැහැ. ඒක උපාදාන ස්කන්ධ පංචකයෙන් බවට පත් වෙනවා. බලන රූපේ බාහිරයි තියෙන්නේ, බාහිර තියෙන විදිහටම මට අත්දැකීම ලැබුණේ කියලා තමන් දැක්කොත් තමන් රූපය තුල බැසගෙන උපාදාන ස්කන්ධ පංචකයක් හටගෙන එහෙම හටගත්තොත් ජරා මරණ ව්‍යාධි වලින් නිදහසක් නැත. ඒ නිසා අපි මේ යථාර්ථය දැනගත්තොත් මෙන්න මේ උපාදානස්කන්ධ පංචක ඇති නොවන විදියට ටිකෙන් ටික ඒ දුර යන ප්‍රමාණය අඩු කරන වෙන්නේ. මුලදී අපි මුලා වෙනවා තමයි. මුලා වෙවි නැවත ඉක්මනට හිත හදාගන්න බලනවා. ඒක ස්ථාවර කරන තමයි සමත විදර්ශනා භාවනාව දෙක තියෙන්නේ. එතකොට පින්නතුනි යා දක්ෂ වෙනවා. අපි යමක් මුලදී රූපයක් දකිනකොට වර්ණ රූපේ විතරයි එන්නේ. ඊළඟ මොහොතේ හඳුනාගෙන මේ අම්මා, මේ තාත්තා, මේ පුතා කියලා දකිනකොටම අපි උපාදාන ස්කන්ධ පංචකය තුල බැසගෙන අවිද්‍යාවෙන් නම් බලන්නේ. රහතන් වහන්සේට අම්මා තාත්තා හඳුනා ගන්න පුළුවන් ගැටලුවක් නෑ. අම්මා තාත්තා දැක්කහම මේ ස්කන්ධ පංචකය කියලා හගවහ යන්නේ. සාමාන්‍ය කොහොමද අම්මා කෑම කෑවද, අද බණ ඇහුවද, භාවනා කළාද අම්මා? අම්මත් එක්ක කතා කරනවා. හැබැයි ඒ එක්කම ලෝක සම්මත විදිහට කතා කළාට එයා දකිනවා මේ මොහොතේ ඇති වෙන නිර්මාණයක් කියලා දකිනවා. දැක්කට අම්මත් එක්ක කතා නොකර ඉන්නේ. අම්මට බඩගින්නක් කෑම ටිකක් නොදී ඉන්නේ නේ. දැන් අපි කණ්ණාඩි ළඟට යනවනේ නේ. අනේ මේ රූපේ තිබුණේ කණ්ණාඩි ළඟට ගිහිපු වෙලාව විතරයි මන්නම් රූපයත් එක්කමනාපයි ආයිනම් කණ්ණාඩි ළඟට යන්නේ නැහැ කියලා. අපි නොගිහිලා ඉන්නවද? අපි නැවත නැවතත් කණ්ණාඩි ළඟට යනවනේ. කණ්ණාඩි ළඟට යනවා විතරක් නෙවෙයි බෑග් එකේ මේක දාගෙනත් ඉන්නවනේ. යථාර්ථයෙන් මේක වුණාට අපි ඒකෙන් ප්‍රයෝජන නොගෙන ඉන්නේ නැහැ. හැබැයි අපි ඒ තුලින් මුලාවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඒ කණ්ණාඩි ළඟටම යන සතෙක් ඉනවා නම් බලුපැටියෙක් හරි පූසෙක් හරි අනගයට මොකද වෙන්නේ? එයා අරක පහුරු ගානව, බුරනව, ඤාව ගානව පිටිපස්සෙන් ගිහිල්ලා බලනවා. එයා ලොකු ගැටලුවක් එයාට එතන. මොකද එයා හිතන්නේ නිත්‍ය සංඥාවෙන් බාහිර කෙනෙක් ඉන්නවා. එයා බාහිර රූපේ තුළ හිත බැසගෙන. පින්නතුනි අනිත්‍යතාවයේ තේරුම් ගැනීමේ සරල මාවත තමයි මෙතනින් මේ කෙටියෙන් අපි කිව්වේ. හැබැයි මේක ගැඹුරට එන්න එන්නම අපි යනවා. මේක සුතමයේ පඤ්ඤාවෙන් අහලා යම් ඡායා මාත්‍රයක අවබෝධයක් ලබාගෙන චින්තාමය පඤ්ඤාවෙන් නැවත නැවතත් සීකරනවා. භාවනාමය පඤ්ඤාවෙන් සමත විදර්ශනා වඩමින් මේකේ ගැඹුරටම ගිහිල්ලා සම්පූර්ණම ජීවිත අත්දැකීමත් මේ යථාර්ථයත් එකට බද්ධ කරගන්න උත්සාහ කරනවා. පින්නතුනේ අපට යම් කිසි වෙලාවක මනසට දුකක් ඇති වෙනවා නම් යම් කිසි චිත්ත පීඩාවක් ඇති වෙනවා නම් ඒ හැම මොහොතකම ස්වභාවය මොකද්ද? අපි ඇසෙන් බලන, කනෙන් අහන මේ ඉන්ද්‍රිය සංජානනිත ඇතිවන දේ බාහිර ලෝකයේ තියෙනවා. ඒ අත්දැකීම තමන් හිතන කලිනුත් තිබුණා. තමන් අත්දැකට පස්සෙත් ඉතුරු වෙනවා කියන කාරණේ. එතකොට පින්නතුනේ මෙන්න මේ නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ අතාරතිය නොදකනන් ඉන්නේ. එයා දැමිට ලෝකේ බාහිර භෞතික විදියට සාමාන්‍ය ලෝකේ හරි ලස්සන ආලෝකයක ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියත් එයා ඒ විතරක් නෙවෙයි, එයා කම්මස්සකට සමාධියට ඉඳලා භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ධානය ලබාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. අහසින් යන පුළුවන් කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒත් එයා මේ අතාරතිය දන්නේ නැත්නම් බුදුහාමර සඳහන් කරනවා අන්ධකාර සූත්‍රයේදී හරියට අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝකවල අන්ධකාරින කෙනෙක් වගේ කියලා. මේ විශ්වයේ තියෙන සමහර තැන ග්‍රහලෝක. ඒවට සූර්යාලෝකය එන්නේ නැහැ. වෙනත් ග්‍රහලෝකවලින් ආවරණය වෙලා සම්පූර්ණ මේ ග්‍රහස්තු වලට ආලෝකයක් එන්නේ නැහැ. සම්පූර්ණ අන්ධකාරය තියෙනවා. ඒවට කියනවා අන්තරීක්ෂ කියලා. විද්‍යාඥයන් කියන්නේ සූර්යාලෝකේ නැත්නම් වැස්ස නැහැ, වැස්ස නැත්නම් වතුර නැහැ, වතුර නැත්නම් පැලැටි නැහැ, පැලැටි නැත්නම් ජීවීන් නැහැ කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ විද්‍යාඥයෙක් කියන්නේ එහෙමයි. නමුත් වෙනතුනි මේ ස්ථානවල සත්තු ඉපදෙනවා. හැබැයි විද්‍යාඥයෙකු උපකරණ වලට කවදාවත් අහුවෙන්නේ නැහැ. මේ ස්ථානවල ඇතැම් සත්‍යයන් කර්මානුරූපව ඉපදෙනවා. කර්මානුරූපව බොහෝ කල ජීවත් වෙන අන්ධකාරයේම අන්ධකාරයේ සතු මේ යනවා කියලා. බුදුහාර සඳහන් කරන යම් කිසි කෙනෙක් මෙන්න මේ හේතුඵල ධම නොදකිනවනම් කෙනෙක් මේ අනිත්‍යතාවය මේ ඇතිවීම නැතිවීම යම් කිසි කෙනෙක් දකින්නේ නැත්නම් ඒක නැත්තා අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝක වලටත් වඩා අන්ධකාරයක ඉන්නේ කියලා. පින්නතුනි අපි යම් තාක් අපේ හිතේ මහා බරක් තියෙනවා නම් මහා දුක් පීඩා ටිකක් ගොඩ ගහගෙන හිතේ ඉන්නවා නම් පින්නතුනි මෙන්න මේ නොදකීම සහ ඒ ප්‍රත්‍යක්ෂ කර නොගැනීමේ ප්‍රතිඵලය තමයි මේ විඳින්නේ අපි. මෙන්න මේ බර බිමින් තියන තමයි මේ ප්‍රඥා ලෝකේ දල්ව ගන්න කියලා කියන්නේ. මෙන්න මෙතනින් තමයි පින්නතුනි ශ්‍රද්ධාව හටගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. මෙන්න මේ පරිසම්පාදය පදනම් කරගත්තු අවිද්‍යාව දකින කෙනා තමයි අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්න කෙනා තමයි ධර්මය දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ පරිසම්පාදං පස්සති. යම් කෙනෙක් ධර්මය දකිනවා කියන්නේ මේ පරිසම්පාදය තේරුම් ගැනීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා කියනවා. යම් කෙනෙක් ධර්මය දකිනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා කියන එක. මෙන්න මේ සිද්ධාන්තය යම් කිසි ප්‍රමාණයකට හෝ සුතමීය ඥාණයෙන් තේරුම් ගන්නකම් පින්නතුනි මේක අසා දැනගන්නකම් පිනතුනි අපේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලාවත් දන්නේ නැහැ. අපි ඉන්දියාවේ බුද්ධ භූමි වන්දනාවේ ගියා වෙන්න පුළුවන්. නමුත් පිනතුනි බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකේ පහළලා කියලා හොදන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ දේශනා කරන්නේ මේ ලෝකේ ඉන සියලුම අය සඳහන් කරන කායන වඩා වෙනස් කාරණයක්. ලෝක යම් තාක් ඉගැන්වීම්, දර්ශන, විද්‍යාවන්, ආගම් මේ මොනව ලෝකෙ තිබුණත් ඒ හැම දෙයකින්ම හොඳ නරක විස්තර කරන්න පුළුවන්. ඇතිවීම නැතිවීම විස්තර කරන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම කියන්නේ මොකද්ද? මං ඉපදෙන්න කලින් ලෝකෙ තිබුණා. ඒ තිමිච්ච ලෝකෙ මං ඉපදුණා. මම මිය ගියාට පස්සෙත් ඒ ලෝකෙ ඉතුරු වෙනවා කියලා. මේක වැරදිම නැහැ. මේක සම්මුති සත්‍ය අනුව හරි conventional truth එක අනුව හරි. නමුත් පරමාර්ථ සත්‍යට යනකොට ultimate truth එකට යනකොට මේක නිවැරදි නෑ. කම්මසකතා සම්මාදිටියත් ඉක්මවල යන්නට ඕන දුක නිදහස් වෙනවා. දැන් මෙතනින් වා කලමනාකාරය වෙන්නේ සිහි බුද්ධියෙන් ඉන්න. මජ්ක්‍ධිම නිකායේ සම්බාස සූත්‍රය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන සත්‍යමය නැවත ඒ ඨාණුවම විපාක විඳින්නේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයන් දෘෂ්ටි විසූකය දෘෂ්ටි හතර හතරමං වීමක් කියලා. වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ පරමාර්ථ සත්‍යට සාපේක්ෂව සම්මුති සත්‍ය අනුව හරි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුනප්පුනම් කුසල කර්ම කරන්න කියලා. නැවත නැවතත් හොඳ කර්ම කරන්න කියලා කියන බුදුහාමුදුරුවෝ. අකුසල කර්ම කරන කෙනා නිරයට යනවා, හොඳ කර්ම කරන කෙනා සුගතියට යනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සම්මුති සත්‍ය අනුව. හැබැයි පරමාර්ථ සත්‍යට යනකොට එහෙම කියන්නේ නැහැ. පරමාර්ථ සත්‍යට යනකොට ඊට වඩා ගැඹුරින් මේ දෙස බලන්නේ. එතකොට පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතකම සිත කය දෙක නාම රූප දෙක නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ කියන මෙන්න මේ කරුණු පහක් හැම මොහොතකම අපේ මානසික ස්වභාවයට අනුව හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. හැබැයි අපේ මේ බාහිර පේන අසන දේවල් ගැන මේක නොදැනගත්තොත් මේක මට පේන්නේ බාහිර පේන දේට අනුව කියලා ගත්තොත් එයා ඒ තුල එයාගේ සිත බැස ගන්නවා. බාහිරට යා නැඹුරු වෙනවා. කණ්ණාඩියේ පේන රූපය තියෙන්නේ බාහිරේ කියලා හිතුවොත් බලුපැටියෙකුට 50ක් දීලා කොණ්ඩේ පීරන්න කියලා කිව්වොත් එයා බලුපැටියෙක කොණ්ඩේ පීරන්න කණ්ණාඩියේ පැත්තට තමයි එයා උපකරණය දෙක් කරන්නේ, පනාව දෙක් කරන්නේ. එයාට කුවේර ටිකක් දාන්න කිව්වොත් කුවේර ටික දාන්නේ කණ්ණාඩියට. පින්නතුනේ බාහිර රූපය පේනකොටම දැනගන්නට ඕන තියෙන්නේ බාහිර ලෝකේ රූපයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. නැහැ කිව්වොත් වෙන මන්තයක්. බාහිර සතර මහා භූත රූප අවකාශ තුල ඒක රාසියමක් තියෙනවා. හැබැයි ඒ දෙයට මේ මගේ අම්මා, මේ මගේ අක්කා, මේ මගේ ආච්චි කියලා ඒ සංකල්ප ගොඩනගාගෙන ඒ තුළ බැස ගන්නකොට අපි අර යථාර්ථීක් මොල ගිහිල්ලා අවිද්‍යාව තුළ අපේ හිත බැසගෙන තියෙනවා. එහෙම අපට රූප ලෝකයේ තුළ හමුනොතින් ඒ රූපයේ වයස යනකොට, ඒ රූපයේ ලෙඩ වෙනකොට, ඒ රූපයේ මරණයට පත් වෙනකොට, විනාශ වෙනකොට ඒ දුක් ටිකෙන් අපට නිදහසක් නැහැ. ඒ දේ සිහි කළ ඕනම වෙලාවක නැවත අපි සසරට යන්න පුළුවන්. අපේ මියගිය ඥාතිවරේ සිහි කරනකොට ඒ සිහි කරන මොහොතේ පින්නතුනේ ඒ කෙනා මිය ගිහිලා නැහැ. සිහිනයක් බලන්න පින්නතුනේ. ඔබට සිහිනයක් පේනකොට ඔන්න ඔබ කොහේ හරි යනවා පේනවා. යනකොට ඔන්න ඔබේ අම්මත් ඉන්නවා. ඒ සිහිනේ තවත් දුර යනකොට ඔබ ඉතාම කැමති රෙස්ටෝරන්ට් එකකට යන හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ ගෙදීම හම්බ වෙනවා ඉස්කෝලේ යන කාලේ අමනාපෙච්ච යාළුවෙක්. ඒ යාළුවා නම් බොම්මගෙන ඉන්නවා. ඔහොම යනකොට පොඩි කාලේ සලකපු ආච්චි ආච්චි තනේ දුවේ කොහමද හුඟක් කාලෙකින් දැකේ කියලා දුව ආච්චිත් කියනවා. ඔහොම ඉන්නකොට තවත් කෙනෙක් වන්න බල්ලෙකුත් අරන් එනවා ඒ රෙස්ටෝරන්ට් එකටම. බල්ලෙක් පාර බුරනවා. බුරනකොටම කලබල නැගිටිනවා. නැගිටිනකොට මේ උදේ එළි වෙලා බල්ලෙක් බුරලා. පින්නතුනි අර හේනේ දැකපු ටික අර පෙනිච්ච තමන් කවුරු හරි ඒක රෙස්ටෝරන්ට් එකට ගියා නම් යා තම ජීවත් වෙන කෙනෙක්. අර පොඩි කාලේ හම්බෙච්ච යාළුවා ඇතැම් විට දැන් ස්පීතාලේ යා මරණාසනෙල ඉන්නවා. අර හමු වෙච්ච ආච්චි දැන් මිය ගිහලා හුඟක් කල්. නමුත් මේ සිහිනේදී ඔක්කොම ටික එකට ජීවත් වෙන යාළුවෝ වගේ මොන ගැහුණා. පින්නතුනි මේ කියන්නේ මොකද්ද? අපේ ආධ්‍යාත්මික ලෝකෙ මෙයි මිය ගිහිලා නැහැ. මිය ගිහිලා කියන්නේ මොකද්ද? මිය ගියා කියන්නේ පින්නතුනි යමක් යමෙක් පිළිබඳව සිහි නොකරන අවස්ථාවක් තියෙනවා නම් අන්නේ අවස්ථාවේ මිය ගිහිලා කියලා කියන්නේ. යම් කිසි දෙයක් අපට සිහි කරන්න පුළුවන් නම් වෙලාවක ඕනම වෙලාවක ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික ලෝකේ කට්ටිය ඉන්නවා. අපි මේ දේ සිහි කරනකොට ඇති දෙයක් හැටියට හිතුවොත් බාහිර ලෝකේ එයා ජීවත් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, මිය ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක කතාවක් නෑ. ඒ සිතන මොහොතක අපි මිය ගියොතින් ඊට අදාළ කර්මයේ ස්වභාවය අනුව ඒ තැනැත්තා ඉන්න ලෝකයක අපි ඉපදෙන සූදානම්. මේක තමයි හිතේ ස්වභාවය. මෙන්න මේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන ටිකෙන් ටික අපට පුළුවන් නම් යමක් හිතනකොටම මේ හිතෙන්නේ මේ මොහොතේ හටගත් ස්කන්ධ පංචකය. ඒ විතරක් නෙවෙයි, මම මේ පැත්තේ ස්කන්ධ පංචකය මේ පැත්තේ නෙවෙයි, මේ සිහි කිරීමම තමයි මගේ සමස්ත ස්කන්ධ පංචක ලෝකෙම කියලා තමයි තේරුම් ගන්න දැස් වෙන්නට ඕන. අපි මුල් අවස්ථාවේ පින්නතුනි සතිපට්ඨාන සූත්‍රයේ අජ්ජත්තං වාකායේ බහිද්දං වාකායේ කියලා විස්තර කරනවා. සමහර තැන්වල අතීත වර්තමාන අනාගත සුඛම ඕලාරික හීන ප්‍රණීත අභ්‍යන්තර බාහිර දුර ළඟ ආදී වශයෙන් 11 ආකාරයකට මෙනෙහි කරන කියලා තියෙනවා. ඒ මූලික පද නෙමෙයි විතරයි ගැඹුරට යනකොට පින්නතුනේ බාහිර අභ්‍යන්තර කතාවක් නැහැ. කොයි මොහතක ඇසෙන් රූපයක් දැක්කත් අතීත අරමුණක් දැක්කත් ඈත විශ්වයේ කෙලවරක තියෙන දෙයක් සිහි කරන් ඕනම මොහතක ඇති වෙන්නේ තමන්ගේ මේ අභ්‍යන්තර ලෝකී ස්කන්ධ පංචකයේ කොට නැගීමක් වෙන්නේ. බාහිර රූපයක් සජීවී වෙන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ලෝකයේ නිර්මාණය වීමත් එක්ක. බුදුදහමේ චක්කුං අනිච්ඡං කියලා කාරණයක් සඳහන් කරනවා. මොහකටද පින්නතුනේ චක්කුං අනිච්ඡං කියලා කියන්නේ? ඔව්, ඇස අනිත්‍යය කියන්නේ මොකද්ද? ඔව්, බොහොම හොඳයි. ඇස කියන එක දැන් මේ පිහින මාංශස කියන එක උපතේ පටන් මරණය දක්වාම යනවා. නමුත් බුදුහාඳුරෝ චක්කුං කියලා කිව්ව එක සජීවි වෙන්නේ රූපය තියෙනකොට, විඥානය තියෙනකොට, මේ වගේ හේතු ටික ඔක්කොම තියෙනකොට තමයි මේ ඇස සජීවි වෙන්නේ. ඒ බුදුදහමේ කියන චක්කුං කියන එක පින්නතින් දකින්න බෑ. කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලනකොට අපට පේන්නේ මේ කය පේන්නේ, ඇස නෙවෙයි පේන්නේ, මාංශය විතරයි පේන්නේ. ඇසවත් කනවත් මේ එකක්වත් පින්නතින් දකින්න බෑ. ඇත්තෙම කයවත් දකින්න බෑ. රූපය දකින්න පුළුවන්, කය දකින්න මේ ස්පර්ශයට හේතු වෙන කය දකින්න බෑ. ආයතන 12න් එක ආයතනයක් විතරයි දකින්න පුළුවන්. රූප ආයතනය විතරයි දකින්න පුළුවන්. මෙන්න මේ යථාර්ථය වෙත ටිකෙන් ටික අපිව නැඹුරු කිරීම තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ සඳහා මුලින් සීලයක පිළිහිටලා හැකිතා කල්යාණ මිත්‍රාස්රෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් මේ ධර්ම ලබා ගනිමින් සිල්වත් වෙමින් ටිකෙන් ටික පින්නතුනි හිත අතීත අනාගතයට දුවන වාරයේ ටිකෙන් ටික අඩු කරගෙන හිත තැම්පත් කරන තමන් දක්ෂ වෙන්නට ඕන. ඒ ඇති කරගන්නා වූ ශක්තිමත් හිතින් මේ අනිත්‍යතාවය බලන වාරය එන්න එන්නම වැඩි කරගන්නට ඕන. මේ තුළින් පින්නතුනි එක පැත්තකින් අපේ කුසලියත් ලෞකික කුසලියත් ඉහළම මට්ටමට දිනු වෙනව විතරක් නෙවෙයි ටිකෙන් ටික අපේ කෙලෙස් නිවීම සඳහා ප්‍රයෝගාභි සංඛාර කරමින් අபிසංකත හෝ අபிසංකරණ සංඛාර නෙවෙයි සසරෙන් නික්මීමට හේතු වෙන ප්‍රයෝගාභි සංඛාර නැත්නම් ගිරිමානන්ද සෝතේ කියන විදිහට දස සංඥා සසරෙන් නික්මීමට හේතු වන සංඥා අපේ ශක්තියක් වශයෙන් ඇති කරගනිමින් අපේ නිත්‍ය සංඥාව දුරු කරමින් මොහතක් පාසා අවිද්‍යාව දුරු කරමින් කෙලෙස් නිවීම කරා දුකෙන් නිදහස් වීම කරා අපි යන බය යන අය බවට පත් වෙනට ඕන. ඒ නිසා මේක මේ අවස්ථාවට විච අතිශය සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ අවස්ථාව අපි කිසිසේත්ම මගහැර ගන්න හොඳ නැහැ. නිවන් දකින්න කැමති උනාට කමක් නැහැ. නිවන් දකින්න හදිසි වෙන්න ඕනේ. හැබැයි අපි කවුරුත් කැමති දුකෙන් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ නොපෙනෙන නිවනකට මඟ පෙන්වුව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙනෙන දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වුවා. එනිසා කවුරුත් කැමති දුකෙන් නිදහස් වෙන්න. අපි කවුරුත් කැමති හිසේ තියෙන මහා බරෙන් නිදහස් වෙන්න. අනේකට කැමති නම් පෙන්වතුනි මේ දර්ශනය ඔස්සේ හැකි තාක් හිතන්න. හැකි තාක් සිල්වත්ව හිත වඩන්න. හැකි තාක් දුරට භාවනා වඩන්න විදර්ශනා භාවනා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි දවල් දාණයෙන් පස්සේ ආනාපානසති සූත්‍රය ආශ්‍රයෙන් තවදුරටත් ගැඹුරින් මේක සාකච්ඡා කරමින් ආනාපානසති පීවර කීපයක් වඩන්නට ඉදිරිදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා සෝදානම් වෙන්න. ඉතින් දැන් දවල් දාණයටත් අවස්ථාව. ඉතින් වෙනතුන් බොහෝ වේලාවක් මේ කරුණු හොඳින් අහගෙන හිටියා. ඉතින් අවධානයේ යම් කෙනෙක් අහගෙන ඉන්නවා නම් එක දිගටම තමන්ගේ හිතේ කුසල චේතනා පහළ වෙන්නේ එක දිගටම තමන් ප්‍රඥාව දිනු වෙන අවස්ථාවක් වෙනවා. ඉතින් ඒක මේ පින්තුණුගේම භාග්‍යයක්. ඒක වෙන කෙනෙකුගේ උපකාරයක් නෙමෙයි. ඔබේම අතීත කුසලයන්හි ආනිසංසව ඔබ දැන් මේ භුක්ති විඳින වෙලාවේ මේව සකස් කරපු අපේ තියෙන ස්වාමින් වහන්සේට අපි කෘතඥ වෙනවා. ඒක හරි. නමුත් ඒ ඔක්කොම පාස්වන්න එක ලැබුවේ අපි අපේම අතීත සිංහල ආනිසංස විදියට. ඒ නිසා ඔබේ ගැන සතුටු වෙන්න. ඔබ ඔබේ සිතට මිසුති කරගන්න. ඒ පින වැඩි කරගන්න. ඒ කුසලයේ වැඩි කරගන්න. ඒ නිවන් මාර්ගය යන්න අපි හැම දිනෙක උත්සාහයෙන් වීරියෙන් වැඩ කරමු. ඒ සඳහා හැම දිනාටම කෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකා හන්තු සම්මේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.